මේ මහජනයාගේ මුදල් හැසිරවීම පිළිබඳ බලය උත්තරීතර සභාවේන පාර්ලිමේන්තුවට පැවරිය ඇති බැවින්ද අයවැය සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයක් මහජනතාවට වගකිව යුතු බැවින්ද මෙය නීත්‍යානුකූල ලේඛනයක් වන නිසා වෙන්ද අවශ්‍යෙන් ජනවාරි මාසයේ ප්‍රමුඛ කර්තව්‍ය ලෙස සලකලා මේ අලුත් අයවැය සංශෝධන ඇතුළත් සංශෝධිත අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි විශ්වාස කරන්නේ. එහෙම නැති වුණොත් ඉදිරියේදී අවුල් ජාලාවක් නිර්මාණය වෙනවා. මොකද අයවැය යෝජනා ක්‍රියාත්මක වෙනකොට බොහෝ පිරිස් අධිකරණය වෙතට ගමන් කරයි. තමන්ට මේ යෝජනාව බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ධ ඉදිරියේදී ඇති වෙන දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයේ පූර්ණීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නම සිද්ධ වෙයි. නැත්තම් තව මාස 3ක් යනකොට මේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටෙනවා.